අපි ඉල්ලි විෂයයක් ඉදිරිපත් කරා. අපි ඒකෙන් 17ක් විතර අපට යහපත් ප්‍රතිචාර ලබා ගන්න හැකියාව ලැබුණා. විශේෂයෙන්ම EPF ETF අරමුදල් එකතු කිරීම කියන කාරණේ අපිට අත්විඳව ගන්න හැකියාව ලැබුණා. පෝරසාන ආධාරයේ මෙතෙක් තිබුණේ නැහැ. තේ රබර් සහ පොල් වලට පෝරසාන ලබා ගන්න. ඒ වගේම ලීසින් සහ උගස් කීම සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු වලට සම්මාකාරී සීමා පනවන්න තිබුණා. අපි ඒකත් ඉවත් කරගත්තා. ඒ වගේම සමෘද්ධි බැංකු ගාථික ඉදිරිපත් එකතු කරනවා කියලා තිබුණා. ඒක ලැබුණා. අපේ මැදිහත් මේක නවත්ත ගන්න. බැංකු වලින් මුදල් ආපසු ගැනීමේදී මිලියනක් ආපසු ගැනීමේදී රුපියල් 20000ක් අය කරන යෝජනාවක් තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම අපි නවත්ත ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම පොල් ආනයනය කරන යෝජනාවක් තිබුණා. ඒකත් අපි නවත්ත ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම රාජ්‍යාංශයේ ගිරුම් පෞද්ගලික අංශයේ පවර දෙනවා කිව්වා. අපි ඒක සම්පූර්ණයෙන්ම අපි විරුද්ධයි කියලා. වීගොවියර දිගුණු පෝරසාන ආධාරය තිබුණා යම් අරුපාඩුවක්. ඒකත් සපුරාගෙන ඒ වගේම එළවලු සහ පළතුරු සහ අමතර භෝග වලටත් පෝරසාන ආධාරය ලබා ගන්න හැකියාව ලැබුණා.